මේ නම නොදන්න අපේ සහෝදරිය අපි නම නොකියන මේ සහෝදරිය ඒ මුහුණ දීලා තියෙන තත්වයෙන් ගොඩ ගන්නට අපි පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව ಜಾති ආගම් ભેදයක් නැතුව අපි සටන් කළ යුතුයි ඒ සඳහා අවශ්‍ය කරන සෑම ක්‍රියාමාර්ගයක්ම ගත යුතුයි යම් හේකින් මේ සහෝදරියට මේ ක්‍රූර දඬුවමට ලක් වෙන්න සිදු වුණොත් ඒක මේ මුළු රටම ලබන පරාජයක් ඒක මේ රජය ලබන පරාජයක්